ദേവന പരിച്ഛേദയ സമ്മാ സമ്പുദ്ധ ഗുണയ കിസിതനക വരദീമക് നെതി പരിധി നൊപെഹദിലി ബവക് നെതിവ അത്ലൈ എതിദയാക്സേ ഇതാ പെഹദിലി ലെസ അനികകുകേ ഉഗനീമക് ഹോ ഉപദേസ് ഗനീമക് നൊകൊട തമൻ വിസിൻമ അതീത അനാഗത വർത്തമാന യന കാലത്രേട അയത് നൊവൂത് സിയല്ല ധനവദാല ബെവിൻ തഥാഗതയൻ വഹൻസേ സമ്മാ സമ്പുദ്ധ നം വെതി. ബുദ്ധ യന വചനയൻ ദത് കെനകു കിയവേ ദത്വൻ അതര അനുൻഗേൻ ഉഗന അനുൻഗേൻ ഉപദേശകന യം യം ദേ ധനകത്തോദ വെതി സ്വശക്തിയന്മ ധനഗത്തോദ വെതി അനുൻഗേൻ അസാ ദത് നത്തേ ബുദ്ധ നം വൈ ഏത് സംബുദ്ധ നൊവൈ അനുൻഗേ ഉപകാരയ നതിവ സ്വശക്തിയൻ ദത്തുവോ സംബുദ്ധ നം വെതി. സംബുദ്ധ എന്ന നാമയ ലഭന്നേ പസേബുധുവരുണ്ട ലൗതുരാ സമ്മാ സംബുധുവരുണ്ട പമനകി. സംബുദ്ധ വുവത് പസേബുധുഹു സിയല്ല നുദനിതി ലൗതുരാ സമ്മാ സംബുദ്ധുഹു സിയല്ലമ ദനിതി വരദീമക് നതിവമ ദനിതി അപഹദലികമക് നതിവ പെഹദിലി ലെസമ ദനിതി എബവിൻ ലൗതുരാ ബുധുഹു സമ്മാ സംബുദ്ധ നം വെതി. സമ്മാ സംബുദ്ധ എന്ന വചനെ അഭിധർമ്മ പിടകയെ പുഗ്ഗല പഞ്ഞത്തി പ്രകരണേഹി മെസേ വിസ്തരവേ. കഥമോ ച പുഗ്ഗലോ സമ്മാ സംബുദ്ധോ ഇതേ കച്ചോ പുഗ്ഗലോ പുബ്ബേ അനനുസ്സുതേസു ധമ്മേസു സാമം സച്ചാനി അഭിസംബുജന്തി തത്ത് ച സബ്ബം യുതം പാപുനാതി ബലേസു ച വാസീഭാവം അയം ഉച്ചതി പുഗ്ഗലോ സമ്മാ സംബുദ്ധോ. സമ്മാ സംബുദ്ധനാം കവരെക്ദൈ വിവരണേകരണ മേ പാഠയ എഹിയതി വചന പടിപാഠിയ അനുവ തേരും കിരീമട ദുഷ്കര പാഠയകി. യം പുദ്ഗലേ അനിക്കുകേൻ നുഹസാ സ്വശക്തിയന്മ സ്കന്ധ ആദി ധർമ്മവിഷയഹി ചതുരാര്യ സത്യ ധനധനീത് കിസിവക് ഇത്രി നോണ പരിധി സിയല്ല പിലിബന്ധവമ സത്യ ധനഗനീം വശയൻ സർവജ്ഞ തത്വേട്ട പെമിനേത് ബലയൻഹി വശീഭാവ ലബാത് ഏ പുദ്ഗലത്തിമേ സമ്യക് സംബുദ്ധനം വേ യനുഹി അദഹസായി. അപ്പ ബോധിസത്വൻ വഹാൻസേ അതീത ബുധുസസുൻവല പെവിധിവ ത്രിപിടക ധർമ്മയ ഉഗന സമത വിദർശന ഭാവനാവൻഹി യതി യതി ബെവിൻ പെരജാതിവല ഏ ധർമ്മയ അസാ എത്. എഹത് ബുധുവന ജാതിയേതി ഉൻവഹാൻസേ വിസിൻ ചതുരാര്യ സത്യന വചന മാത്രയ പവാ അണികകുകേൻ അസാനത്. അതിദീർഘകാലയാക് പിരു പാരമിത കുശല ബലേൻ കിസിവെകുകേൻ നോസാ എമ ധർമ്മയ ഉൻവഹാൻസേട്ട് അവബോധ കല ഹകിവിയ. കിസിതു അടുവക് നതിവ സിയല്ല പിലിബന്ധവമ സത്യേൻ അവബോധ കരഗനീമേൻ തഥാഗതയൻ വഹാൻസേ സർവജ്ഞ വൂസേക സർവജ്ഞതാ ജ്ഞാനയ ലബനു സമഗമ ദസബല ജ്ഞാനയോത് ഉൻവഹാൻസേട്ട് എതിവൂഹ. സർവജ്ഞതാ ജ്ഞാന ദസബല ജ്ഞാനയാൻ ലബീമെൻ ലോതുറ ബുധുഭവ സമ്പൂർണവേ. ඉන් පසු බුද්ධත්වය සඳහා කළ යුත්තක් නැත. ලෞතුරා බුදුවරුන් පසේ බුදුවරුන් හැර සෙස්සන්ට අනුන්ගෙන් නොවසා චතුරාර්ය සත්‍ය දත හැකි නොවන්නේ ඒවා ඉතා ගැඹුරු නිසාය. සම්මා සම්බුද්ධ ගුණය විස්තර කරන මෙතැන්හි තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කළ ඒ චතුරාර්ය සත්‍ය සැකවින් වුවද දැක්විය යුතු බැවින් තථාගතයන් වහන්සේගේ ප්‍රථම ධර්මදේශනය වන ධර්මචක්‍ර ප්‍රවර්තන සූත්‍රය ඇසුරු කොට චතුරාර්ය සත්‍ය සැකවින් මෙහිදී දක්වනු ලැබේ. දුක්ඛ සත්‍ය ධම්මචක්කපවත්තන සූත්‍රයෙන් ඉදං කෝපන භික්කවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛං අපියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විපයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං සංකිත්තේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා. තේරුම මහණෙනි, මේ දුක්ඛාරය සත්‍යයයි. භවෙහි ඉපදීමද දුකකි. උපන්නහුගේ ශරීරය දිරීමද දුකකි. නානා ව්‍යාධීන් හටගැනීමද දුකකි. මරණයද දුකකි. අප්‍රිය වස්තු අප්‍රිය පුද්ගලයන් හා එක්වීමද දුකකි. ප්‍රිය වස්තු ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන්වීමද දුකකි. උවමනාදය නොලැබීමද දුකකි. කොටින්ම උපාදානස්කන්ධ පංචකයම දුකකි යනු එහි තේරුමයි. මව, පියා, දුව, අයියා, මල්ලි, අක්කා, නංගි, ගැහැණිය, පිරිමියා, මිනිහා, ළමයා, තරුණයා, සීයා, මහත්මයා, නෝනා, දෙවියා, මිනිහා, බල්ලා, බලලා යනාදී නොයෙක් නම් වලින් කියවෙන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන යන නාම රූප සමූහයන්ය. මාපිය දූපුත් ආදී සත්වයන් වශයෙන් සලකන දෙය විභාග කර බැලුවහොත් එහි රූප, වේදනා ආදී නාම රූප ධර්ම හැර අන් කිසිවක් නොලැබෙන්නේය. එක් එක් භවයට පළමුවෙන් රූප, වේදනා ආදීන් පහළවීම භවෙහි ඉපදීමයි. උපන්නහුට බොහෝ දුක් ඇතිවන්නේය. නූපදී හොත් කිසි දුකක් නැත. සියලු දුකට මුල් වන බැවින් ඉපදීම දුකයයි තථාගතයන් වහන්සේ වදාළසේක. මේ ඉපදීමේ දුක මෞකුස පිළිසිඳ ගන්නා සත්වයන් සම්බන්ධයෙන් විශේෂයෙන් කිය යුතුය. මෞකුස පිළිසිඳ ගන්නා සත්වයා හට අත්පා නැතිව, ඇස්කන් නාසා නැතිව, දිවක් කටක් නැතිව, මස් කැබැල්ලක් ලෙස කලක් මෞකුස හිරවී වාසය කරන්නට සිදුවේ. අත්පා ආදිය ඇති වූ පසුත් ඒවායින් කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකිව, ඇස්කන් නාසාවලින් කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකිව කලක් ඉතා දුකසේ මෞකුස හිරවී සිටින්නට සිදුවේ. කලක් එසේ සිට ඔහු ඉතා දුකසේ දැඩි වේදනා විදිමින් මෞකුසෙන් හඬමින් බිහිවෙයි. ප්‍රීතියෙන් මෞකුසෙන් බිහිවීමක් නැත. උපන්නහුගේ ශරීරය දිරායාම ජරා දුක්ඛයයි. උප්පත්තියේ පටන්ම මේ දිරීම සිදුවෙතත් එය ප්‍රකට වන්නේ කලක් ගතවීමෙනි. පෙනීම හීනවීම, ඇසීම හීනවීම, දුබල වී තමාගේ ශරීරය පාලනය කරගත නොහැන තත්ත්වයට පත්වීම, හිසකේ රවුල් පැසී, දත් ගැලවී, ඇඟ රැලි වැටි, නහර මතුවී, විරූපී වී සෙස්සන්ගේ පිළිකුලට භාජනය වීම යනාදිය ජරා දුක්ඛයයි. උපන්නහුගේ ශරීරයේ හටගන්නා රෝගේ ඊතා බොහෝය. ශරීරයේ රෝගයන්ගේ උප්පත්ති ස්ථානයයි. රෝග නොවැළඳෙන තනක් සිරුරෙහි නැත. හිසරදය, කන් කැක්කුම්, දත් කැක්කුම්, ඇස්වල කාච පටල, ඇස්රුදාව, කනෙහි පිළිකා, හකුයෙහි, උගුරෙහි, පපුවෙහි, බඩෙහි යනාදී තැන්වල පිළිකා, නොයෙක් තැන්වල හටගන්නා තද වේදනා දෙන කෙඩි, වන, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උණ, වමනය, අතිසාරය, හතිය, මලමුත්‍ර හිරවීම, මුත්‍රබොක්කේ ගල්, ගුදමාර්ගයේ ගෙඩි, ක්ෂයරෝගය, පක්ෂාඝාතය, සිහිවිකල්වීම යනාදිය පංචස්කන්ධය පිළිබඳ ව්‍යාධි දුක්ඛයයි. උපදනා කිසිම සත්වයකට සැමදා ජීවත් විය හැක්කේ නොවේ. දිවි කෙලවර වන දිනයක් සමවිටම එන්නේය. මරණයෙන් සෑම පුද්ගලයෙකුටම තමන් ඇලුම් කරගෙන සිටින ධනයෙන්, දූදරුවන්ගෙන්, නෑහිත මිතුරන්ගෙන් වෙන්වන්නට සිදුවේ. ජීවත් වීමට ආසාව තිබියදීම දිවි කෙලවර වේ. එයද සත්වයාහට ඉවසිය නොහැන මහත් දුකකි. සත්වයා අන් සියල්ලටම වඩා නොකමැති වන බියවන ඒ මරණය ලෙහෙසියෙන් සිදුවන්නේද නොවේ. ඒ සිදුවන්නේ සෙමනැගී අවුත් ආශ්වාස ප්‍රාශ්වාස මාර්ගයෙන් අවුරා මලමුත්‍ර දොට්ට විසවෙන තරමේ බලවත් වේදනා ඇති කරවීමෙනි. එබැවින් එය ඊටාම භයානක දුකය. ලෝකේහි ජීවත්වන තැනැත්තාට අහිත වූ දෙය, අහිත වූ දියගිනි සුළංවලින්ද, ගල්මුල් කටු ආදියෙන්ද නොයෙක් විට පීඩා ඇතිවන්නේය. උකුණු, මකුණු, මැසි, මදුරු, පත්තෑ, ගෝනුසු ආදී කුඩා සතුන්ගෙන්ද, අව්වෙන්, වැස්සෙන්, පින්නෙන්, සීතලෙන්ද කරදර පැමිණෙන්නේය. නයි, පොළොන්, කොටි, වලස් ආදී නපුරු සතුන්ගෙන්ද නොයෙක් පීඩා වන්නේය. කාටවත් කිසි වරදක් නොකරන අනුන්ට යහපතම කරන සත්පුරුෂයෙකුටද වූවද රිදවීමට, ඔහුගේ තත්වය පහළ දැමීමට නොයෙක් ආකාරයෙන් බණිති, නොයෙක් ආකාරයෙන් චෝදනා කරති. කිසි වරදක් නැති තැනැත්තා වරදට හසුකොට දඬුවම් ලබා දෙති. රැකියාවෙන් තනතුරෙන් පහ කරවති. සමහර විට අත්පා වලින් ආයුධ වලින් පහර දෙති. දුකසේ සපයාගෙන ඇති වස්තුව සොරකම් කර ගනිති. දේපල විනාශ කරති. දූදරුවන්ට කරදර කරති. මේවා ජීවත් වන්නහුට ලැබෙන අප්‍රිය සම්ප්‍රයෝග දුක්ඛ. ලෝකේහි ස්ථිර කිසිවක් නැත. අමාරුවෙන් සපයාගෙන ඇති නැතිවම බැරි ඉතා ප්‍රයෝජනවත් වස්තුවන ඇඳුම් පැළඳුම් හා නොයෙක් පරිභෝග භාණ්ඩද, යාන වාහන හා ගෙවල්ද, තවත් නොයෙක් ප්‍රිය වස්තූහුද දිරීමෙන් හෝ සොර සතුරන්ට හසුවීමෙන් හෝ නැති වී යති. ඒද මිනිසාට වන මහත් දුකකි. මාපියන්ට ප්‍රාණය මෙන් ප්‍රිය දූදරුවෝ ඔවුන් බලා සිටියදී නැසෙන්නාහ. හිමියන්ට ප්‍රාණයසේ ප්‍රිය බිරියෝද, බිරියන්ට ප්‍රිය සැමියෝද නැසෙන්නාහ. සහෝදර සහෝදරියෝ නැසෙන්නාහ. නෑ මිතුරෝ නැසෙන්නාහ. සමහර විට බිරියන් හැර, දූදරුවන් හැර සැමියෝ පලා යන්නාහ. සමහර විට අන් පුරුෂයන් හා එකතුව බිරියෝ පලා යන්නාහ. දූදරුවන් පලා යන්නාහ. මේ සසර සැරිසරන සත්වයනට ඇතිවන ප්‍රිය විප්‍රයෝග දුක්ඛයයි. සත්වයනට ඇතිවන ආශා ඉතා බොහෝය. හොඳ ආහාරයක් දුටකල්හි එයට ආශාව ඇතිවේ. හොඳ ඇඳුමක් දුටුකල්හි එයට ආශාව ඇතිවේ. හොඳ වාහනයක් දුටුකල්හි එයට ආශාව ඇතිවේ. හොඳ ගෙයක්, වත්තක්, කුඹුරක් දුටුකල්හි ඒවාට ආශාව ඇතිවේ. අඹුවන් ගැන, සැමියන් ගැන, දූ දරුවන් ගැන, ගරු බුහුමන් ගැන, තනතුරු ගැන, නොයෙක් දෑ දැකීම, ඇසීම ගැන, උත්සව පැවැත්වීම ගැන බොහෝ ආශාවල් ඇතිවේ. ඒ ඇතිවන ආශා සියල්ල මුදුන්පත් කර ගැනීමට, ආශා කරන සියල්ල ලබා ගැනීමට ලෝකේහි කිසිම කෙනෙකුට නොපුළුවන් වේ. එක් එක් අයෙකුට ඇතිවන ආශාවලින් මුදුන්පත් කර ගැනීමට හැකිවන්නේ ඉතා ස්වල්පයකි. කැමැතිවන දෙයින් ලබාගත හැකිවන්නේ ඉතා ස්වල්පයකි. සාමාන්‍යයෙන් ඇතිවන ආශාවන් මුදුන්පත් නොවීම එතරම් මහත් දුකක් නොවේ. එහෙත් ඇතැම් ආශාවන් මුදුන්පත් නොවීම ඉවසිය නොහෙන තරමේ මහ දුකකි. ඒ දුක ඉවසා සිටිය නොහැකි බැවින් ඇතැම්හු දිවි නසා ගනිති. ඇතැම්හු ආශාවන් මුදුන් පමුණුවා ගැනීමට ගොස් බැනුම් අසති, ගුටි වැට කති, සිර ගෙවල් වලට වැටෙති. ඇතැම්හු මැරුම් කති. මව, පියා, පුතා, දූදරු, සැමියා, බිරිය යනාදී පුද්ගලයන් වශයෙන් සලකන රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන යන උපාදානස්කන්ධ පංචකය ඇති කල්හි ජාති, ජරා, ව්‍යාධි, මරණ, අප්‍රිය සම්ප්‍රයෝග, ප්‍රිය විප්‍රයෝග, ඉච්ඡා විගාත යන දුක් ඇත්තේය. ඒ ඇති කල්හි ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසෝ දවන්නාහ. එහි ශෝක නම් ප්‍රිය විප්‍රයෝග ආදී නිසා සිතෙහි හටගන්නා ගින්නයයි. එයින් සිත, කය දෙකම දැවේ. පරිදේව යනු හැඬීමයි. දුක්ඛ යනු ශරීරයේ ඒ ඒ තන්වල ඇතිවන රිදුම් ආදී නොයවසිය හැකි ස්වභාවයෝය. දෝමනස්ස යනු සිත් රිදුමයි. උපායාස යනු පපුව වියලවන, සමහර විට ජීවිතයද නසන බලවත් සිත් වෙහෙසයි. එය බලවත් ශෝකේ කෙලවර ඇතිවන්නකි. ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදිය පංචස්කන්ධේහි මිස අන් තැනක නැත. ඒ දුක් උපදනා තැන, ඇති තැන පංචස්කන්ධයේය. නුවණ මද ජනයා විසින් සැපයක් ලෙස, හොඳක් ලෙස, ආත්මයක් ලෙස සලකන කියන ලද දුක්වලින් වැළඳගෙන සිටින පෙළෙන, තවන, දවන උපාදානස්කන්ධ පංචකය හොඳක් නොවන බව, ඒකාන්තයෙන්ම දුකක් බව කිසිවෙකුගෙන් උපදෙස් නොලබා තමන් වහන්සේගේ නුවණින් තථාගතයන් වහන්සේ අවබෝධ කළසේක. සමුදය සත්‍ය. ඉදං කෝ පන භික්කවේ දුක්ඛ සමුදයං අරිය සච්ඡං යායං තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා තත්‍ර තත්‍රාභිනන්දිනී සෙය්‍යතීදං කාමතණ්හා භවතණ්හා විභවතණ්හා. මේ ධම්මචක්ක පවත්තන සූත්‍රයේහි සමුදය සත්‍ය දැක්වෙන ආකාරයයි. මහණෙනි, පවත්නා භවය සිඳෙනු සමගම අලුත් භවයක් ඇති කරන්නා වූ පංචස්කන්ධය ගැන සතුටු වන, එහි ඇලෙන, ලැබෙන භවය කෙරෙහි සතුට ඇතිකර කාමතෘෂ්ණා, භවතෘෂ්ණා, විභවතෘෂ්ණා වශයෙන් තුන් ආකාර වන තණ්හාව දුක්ඛ සමුදය ආර්ය සත්‍යයයි යනු එහි තේරුමයි. තාත්තා පුතා ජනාදීන් පුද්ගලයන් වශයෙන් ගෙන ඇලුම් කරන උපාදානස්කන්ධ පංචකය සැබෑවටම දුක් කඳක් බව අවබෝධ කරගත් තථාගතයන් වහන්සේ ඒ දුක්ඛස්කන්ධය ඉබේම ඇතිවන්නක්ද, දේව ආදී යම්කිසි බලවතෙකු විසින් ඇති කරන්නක්ද, කෙසේ ඇතිවන්නක්දැයි විමසනසේක් කිසිවෙකුගේ උපදේශයක් නොමැතිව තමන් වහන්සේගේ ශක්තියෙන්ම ඒ උපාදානස්කන්ධ පංචකය නැවත නැවත ඇතිවීමේ සැබෑ හේතුව තෘෂ්ණාව බව දැකවදාලසේක. දුක ඇතිකරන සැබෑ හේතුව වන බැවින් තණ්හාව සමුදය සච්ච නම් වේ. අබ, තල, වී, මුං, කජු, කොස් ආදී ඇට වර්ගවල තෙත් ගතියක් ඇත්තේය. එහි ආධාරයෙන් සුදුසු අවස්ථාවෙහි ඒ ඇටවලින් පැල ඇති කරනු ලැබේ. යම් ඇටයක තෙත් ගතිය නැති වුවොත්, වියලී ගියහොත් ඒ ඇටය නිකම්ම දිරා යනවා මිස එයින් පැලයක් ඇති නොවේ. තෘෂ්ණා නැමැති තෙත් ගතිය කුසල අකුසල කර්ම සියල්ලෙහිම පැතිර පවතී. ඒ නිසා ඒ කර්ම සුදුසු අවස්ථාවහි ප්‍රතිසන්ධි විපාක ඇති කිරීමට සමත් වෙයි. තණ්හාව කර්මයන්ගේ ප්‍රාණයයි. අරහත් මාර්ග ඥානයේ නැමැති ගින්නෙන් කර්ම විශේෂෙහි පවත්නා තණ්හා අනුසය වියලවා හැරියහොත් ඒ කර්මයෝ ප්‍රතිසන්ධි දාණයට සමත් නොවන්නාහ. කර්මයට භවෙහි ප්‍රතිසන්ධි දාන ශක්තිය ලබා දෙන තෘෂ්ණාව ප්‍රතිසන්ධි ගෙන දීමෙහි හෙවත් පුනර්භවය ඇති කිරීමෙහි කර්මයට වඩා ප්‍රධාන තැනක් ගනී. එබැවින් කර්මය සමුදය සත්‍යයයි නොවදාරා තෘෂ්ණාවම සමුදය සත්‍යයයි වදාළසේක. නිරෝධ සත්‍ය. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සච්ඡං යෝ තස්සා යේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. මේ ධම්මචක්ක පවත්තන සූත්‍රයේ කොටසේ තේරුම මේ නිරෝධ සත්‍ය දේශනාවයි. මනසේ මහණෙනි, උපාදාන ස්කන්ධ සංඛ්‍යාත භවය නැවත නැවත ඇති කරන ඒ තෘෂ්ණාවෙහි නිරවශේෂ නිරෝධය වූ යම් නිවනක් වේද, යම් නිවනක් නිසා ඒ තෘෂ්ණාව අත්හැරීමක්, විසිකර දැමීමක්, දුකින් මිදීමක් වේද, පංචකාම ගුණ සංඛ්‍යාතයෙන් ඇලෙන්නේ නැති ස්වභාවයක් වේද, එය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයයි යනු එහි තේරුමයි. එහි කෙටි අදහස නිවනම නිරෝධ සත්‍ය යනුයි. ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක්වලින් පෙළෙමින් දුක්ඛ ස්කන්ධයක් වන පංචෝපාදාන ස්කන්ධයෝම ආත්මකොට වෙසෙන සත්ව සමූහයාට පිහිටක් සොයන්නාහු භාග්‍යවතුන් වහන්සේට ලෝකත්‍රෙහි කිසිම තැනක කිසිම භවයක ඒ දුක්වලින් තොර තැනක් නැති බව, නිත්‍ය සුඛයක් ඇති තැනක් නැති බව පෙන්නි. පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත දුක්ඛස්කන්ධය දරන්නාහට දුකින් තොරවීමට ඇති එකම පිහිට නිත්‍ය වූ, එකම පිහිට ඒ දුක්ඛස්කන්ධයාගේ නිරෝධයම බව කිසිවෙකුගේ උපදේශයකින් තොරව ස්වශක්තියෙන් තථාගතයන් වහන්සේ අවබෝධ කළ වදාළසේක. ඒ දුක්ඛස්කන්ධයාගේ නිවීම දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයයි වදාළසේක. දුක්ඛස්කන්ධයාගේ පැවැත්මට දුක්ඛස්කන්ධය නැවත නැවත ඇතිවීමට හේතුව වන තෘෂ්ණාව නැති වුවහොත් දුක්ඛස්කන්ධයාගේ නිරෝධය හෙවත් නොපැවැත්ම එයින් සිදුවන බැවින් නිරෝධ සත්‍ය විස්තර කිරීමේදී තෘෂ්ණාවගේ නිරවශේෂ නිරෝධය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයයි වදාළසේක. දුක්ඛස්කන්ධයාගේ නිරෝධය වූ නිර්වාණ ධාතුවේහි මමය අනිකා යයි කියා සැලකෙන නාම රූපයන්ගෙන් කිසිවක් නැත. ඒ නිරෝධයට පැමිණියහොත් එය ලැබුවහොත් තමාත් නැති වෙති සිතා ඇතැම්හු නිවනට බිය වෙති. ඇතැම්හු නිවන් පලක් නැති දෙයක් යයිද සිතති. නිවන පිළිබඳව එබඳු අදහස් ඇතිවන්නේ දුක්ඛ සත්‍ය නොදැනීම නිසාය. ජරාව හා මරණය නාම රූපයන්ගෙන් අංග දෙකක් වන බැවින් සත්‍යයන් වශයෙන් සලකන නාම රූප ඇතහොත් ජරා මරණයද ඇත්තේය. ජරා මරණේ නැතිවීමට නම් නාම රූපයන් නැති විය යුතුය. ව්‍යාධියත් ඒවායේම අංගයකි. නාම රූප ඇතොත් ව්‍යාධිය ඇත. ව්‍යාධිය නැතිවන්නට නාම රූප නැති විය යුතුය. සත්වයා වශයෙන් සැලකෙන රූපකය හා නාමයන් ඇති කල්හි වැස්සෙන් පින්නෙන් අවුවෙන් සුළඟින් වන නොයෙක් පීඩා ඇත්තේය. උකුණන්ගෙන් මකුණන්ගෙන් පණුවන්ගෙන් මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් නපුරු සතුන්ගෙන් නපුරු මිනිසුන්ගෙන් නොයෙක් පීඩා ඇත්තේය. රූපකයක් නැතහොත් ඒවා ඇතිවන තැනක් නැත. රූපකයක් ඇතිකල්හි එය පැවැත්වීමට බොහෝ දේ සොයාගන්නට සිදුවේ. එසේ සොයාගත් දේ ගිනි දිය ආදියෙන් නැසෙන්නේය. සොරු ගන්නාහ සතුරෝ නසන්නාහ. රූපකයක් නැතහොත් තමාගේය කියා දෙයක් නැති බැවින් සොර සතුරන්ගෙන් පීඩාවක්ද නැත. කියන ලද අප්‍රිය සම්ප්‍රයෝග දුක්ඛය වන්නේ නාම රූප ඇති කල්හිය. ඒ දුක්ඛය නොවීමට නම් පඤ්චස්කන්ධයක් නැති විය යුතුය. පඤ්චස්කන්ධයක් ඇතහොත් ප්‍රිය වස්තු ප්‍රිය පුද්ගල කොටසක්ද ඇත. ඒවා ඇති කල්හි ප්‍රිය විප්‍රයෝග දුක්ඛය ඇත. එය නැතිවීමටත් පඤ්චස්කන්ධයක් නොතිබිය යුතුය. පඤ්චස්කන්ධයක් ඇති කල්හි නොඑක් ආශාවන් ඇතිවේ. ආශා ඇතිවන තරමට ඒ දේවල් ලැබෙන්නේද නොවේ. ඒ කැමැතිවන දෑ නොද නොලැබීමේ දුක නැතිවන්නටද පඤ්චස්කන්ධය නැතිවිය යුතුය. පඤ්චස්කන්ධය ඇති කල්හි එය පවත්වා ගැනීම සඳහා දිවිහිමියෙන් බොහෝ වෙහෙසිය යුතුය. පඤ්චස්කන්ධය ඇතොත් ඒ වෙහෙසීමේ දුකද ඇත්තේය. එය මුල්කොට තවත් බොහෝ දුක්ද ඇතිවන්නේය. ඒවායින් මිදීමට නම් පඤ්චස්කන්ධයක් නැතිවිය යුතුය. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා ආදිය ඇත්තේද පඤ්චස්කන්ධය ඇති කල්හිය. පඤ්චස්කන්ධයක් නැතහොත් ඒවාට ඇතිවන්නට තැනක්ද නැත. හිසරදය ඇතියකුට එය ඉතිරි කරගෙන සුවය නොලැබිය හැකිය. වනයක් ඇතියෙකුට වනය ඉතිරි කරගෙන සුවයක් නොලැබිය හැකිය. ගෙඩියක් ඇතියෙකුට ගෙඩිය ඉතිරි කරගෙන සුවයක් නොලැබිය හැකිය. එමෙන්ම පංචස්කන්ධයට සංඛ්‍යාත දුක්ඛස්කන්ධය ඉතිරි කරගෙන දුක් නිවීම සුවය නොලැබිය හැකිය. දුකට නොකැමති නම් පංචස්කන්ධයට නොකැමති විය යුතුය. පංචස්කන්ධයක් නැති වෙනවාට බිය නොවිය යුතුය. මාර්ග සත්‍ය ධම්මචක්කපවත්තන සූත්‍රයෙන්. ඉදං කෝ පන භික්කවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සච්ඡං අයමේව අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ සේයති ඉදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. මහණෙනි, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයයි. ඒ කවරේද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මේ අටය යනු එහි තේරුමයි. දුකින් මිදීමේ ක්‍රමය, නියම සැපය, ස්ථීර සැපය ලැබීමේ ක්‍රමය සෙවූ භාග්‍යවතුන් වහන්සේට කිසිවෙකුගෙන් නොවසා, කිසිවෙකුගෙන් උපදේශයක් නොලබා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවනට පැමිණීමේ මාර්ගය බව අවබෝධ විය. තථාගතයන් වහන්සේ චක්ෂුෂ ඒකාන්ත දුකක් බවත්, එය ඇති කරන ප්‍රධාන හේතුව තණ්හාව බවත්, ඒ දෙකෙහි නොපැවැත්ම නිවන බවත්, අෂ්ටාංගික මාර්ගය නිවන් ලැබීමේ උපාය බවත් දැන වදාළසේක. එසේ ශ්‍රෝතය දුක බවත්, එය ඇති කරන මූල හේතුව තණ්හාව බවත්, ඒ දෙකෙහි නොපැවැත්ම නිවන බවත්, අෂ්ටාංගික මාර්ගය ඒ නිවන ලැබීමේ උපාය බවත් දැන වදාළසේක. මෙසේ අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයට අයත් වූද, කාලත්‍රයට අයත් නොවූද සියල්ල සම්බන්ධයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කර වදාරා සර්වඥත්වයට පැමිණ වදාළසේක.